නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ සත්තාරෝමේ භික්ඛවේ අරිය වංසා අග්ගඤ්ඤා රත්ඤ්ඤාවං සංඤා අසංකින්නා අසංකින්න කුම්බා නසංකීයන්ති නසංකීයස්සන්ති අප්පතිකුත්තා සම්මනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤූහෙති තුන්ලෝකාග්‍රවු සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් 40,000ක් භික්ෂු සංඝයා වහන්සේ රහත් ඵලයේ පිහිටුවමින් දේශනා කරන ලද මහා ආර්ය වංශ සූත්‍ර දේශනයේ තයත් මාතෘකාවක් මේ ප්‍රකාශ වුණේ. සරුවඥන් වහන්සේගේ ධර්ම දේශනා අත්තජ්ජහාසය, පරජ්ජහාසය, උභයජ්ජහාසය, අට්ඨුප්පත්තික උච්චාවසික නමින් අවස්ථා පහකට සම්බන්ධ වෙනවා. කාගේවත් ආරාධනයක් නොමැතිව තමන් වහන්සේගේම කැමැත්ත පරිද්දෙන් දේශනා කරන දේශනයේ අත්ත්‍යජ්ජහාසය ආත්ම අජ්ජහාසය දේශනාවක්. අනුන්ගේ ආරාධනයකින් පැවැත්වෙන දේශනය පරජ්ජහාසය දේශනාවක්. දෙපාර්සවයේම සිටය සම්බන්ධතාවෙන් පැවැත්වෙන දේශනාව උභය අජ්ජහාසය. යම් කිසි හේතුවක් කාරණයක් නිදාණයක් ඇති වෙත දේශන යම් කිසි අර්ථෝත්පත්තියක් ඇතුව පවත්වන දේශනාව. ප්‍රශ්නයක් ඇසූ විට පවත්වන දේශනය කුච්චාවසක දේශනා. ඒ දේශනා පහ අතරින් මහා ආර්ය වංශ දේශනාවේ අයත් වන්නේ අත්ත්‍යජ්ජහාසේ දේශනාවක් හැටියටයි. සර්වඥන් වහන්සේ 40,000ක් සංඝ පිරිස ජේතවනාරාමයේ රැස් වූ අවස්ථාවේ ඈතාතීතේ පටන් සීළු සර්වඥන් වහන්සේලා අවිජිනිත දේශනා කරන ලද මේ ආර්ය වංශ සූත්‍රයේ දේශනී කරන්ද තමන් වහන්සේම අදහස් කළා. ඒ දේශනාවෙම භික්ෂුන් වහන්සේලාට ਸਰවක්කාරයෙන්ම සාර්ථක වෙන බවත් එදවස් අලියම් කාලේ මහා කරුණා සමවතින් නැගී බුදු ඇසින් බලාවා දාරද්දී පැහැදිලි වුණා. එනිසා මේ දේශනය සරත් නුවර ජේතවන මහා විහාරයේදී තමන් වහන්සේගේම අධ්‍යාසයේ පරිද්දෙන් පැවැත්වු අත්ත්‍යජ්ජහාසය දේශනාවක්. මේ දේශනය ඈත අතීතයේ පටන් සීල බුද්ධ ශාසනවල පැවැත් වූ දේශනාවක්. මහා මංගල දේශනය ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනීමේ ශ්‍රී ලංකා ජීවිතයේ ඈත අතීතයේ පටන් බොහෝම ගෞරවයෙන් සිව්වන කිරිසම භාවිතා කළ සූත්‍ර දේශනාවක් මහා ආර්ය වංශ දේශනාව. විශේෂයෙන්ම මාර්ගඵල අධිගමනයේ දක්වාම නොසිස්ව පැවැත්වෙන දේශනාවක් මහා ආර්ය වංශ දේශනාව. යෝගාවචර භික්ෂූන් වහන්සේලාට අත්‍යාවශ්‍යක දේශනාවක් මහා ආර්ය වංශ දේශනාව. එනිසා මේ දේශනාව සම්බන්ධිත කෙටි ධර්ම කොටසක් ඉදිරිපත් කිරීම වශයෙන් මේ සූත්‍ර පාඨය අපි මාතෘකා කළා. සත්තාරෝමේ භික්ඛවේ අරිය වංශා මහණෙනි, බුදුපසේ බුදු මහරහත් ආර්යයන් වහන්සේලාට අයත් වංශානුගත ධර්ම ස්වභාව සතරක් ඇත. අග්ගඤ්ඤා, ඒ ධර්ම සතර අග්‍රයයි, දන්නා ලද ධර්ම සතරක්. සත්ඤ්ඤා, අතිසයින්ම පෞරාණික ධර්ම සතරක් වෙනවා. වංශඤ්ඤා, බුදු පසේ බුදු මහා රහත් ආර්යයන් වහන්සේලාගේ වංශයට අයත් ධර්ම ස්වභාවයන් හතරක් වෙනවා. අසංකින්නා, එවාගෙම තුන් කාලයක ඇති බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් අත් නොහන් ලද්දා වූ ධර්ම හතරක් අසංකින්න පුබ්බා එසේම අතීත කාලෙත් අනාගත කාලෙත් වර්තමාන කාලෙත් බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් ප්‍රතික්ෂේප නොකරන ලද්දා නසංකීයන්ති වර්තමාන කාලෙත් ඒ බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් ප්‍රතික්ෂේප නොකරන ලද්දා ධර්ම හතරක් නසංකී ඉස්සන්ති මනාග මතුවනාගතයේදීද ලෝ පහළවන තාක් බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා අත් නොහරින්නා වූ ප්‍රතික්ෂේප නොකරන්නා වූ ශ්‍රේෂ්ඨ ධර්ම හතරක් අත්පති කුත්තා සමනේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහි සින්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මණ ඥානවන්තයන් විසින් ප්‍රතික්ෂේප නොකොට ඔතුන්නක් දරා ගන්න රජ කෙනෙක් වාගේ ගෞරවයෙන් දරා ගන්න ලැබෙන්නා වූ ධර්ම හතරක් අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංශඤ්ඤා පෝරාණා ද පෞරාණිකයි අසංකින්න අසංකින්න කුබ්බා නසංකී යන්ති නසංකී ජේස්සන්ති අත්පති කුත්තා සමනේහි බ්‍රාහ්මණේහි විඤ්ඤූහි කියන මේ ගුණපද නමයකින් විශේෂණ කොට දැක්වූ ඒ ධර්මතා හතරකුයි ආරිවංශ ප්‍රතිපදා නමින් මෙතන හැඳින්වෙන්නේ. පතමේ චත්තාරෝ ඒ ධර්ම හතර නම් කවරේද? ඉද භික්ඛවේ භික්ඛු සන්තුත්තෝ හෝති ඉතරීතරේන චීවරේන ඉතරීතර චීවර සන්තුත්‍යාචි වන්නවාදී නච චීවර හේතු අනේතනං අප්‍රතිරූපං ආසජ්ජති අලද්දාච චීවරං පරිතස්සති ලද්දාච චීවරං අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිබුඤ්ජති කායතන ඉතරීතර චීවර සන්තුත්‍තියා නේවත්තානුක්ඛංසේති නොපරං වම්බේති යෝ හිතස්ස දක්ඛෝ අනලසෝ සම්පජානෝ ප්‍රතිසිතෝ අයං උච්චති භික්ඛවේ භික්ඛු පෝරාණී අග්ගඤ්ඤේ අරියවංශේ තිසෝ මේ ආරිවංශ සතර අතරින් පළමුවන්නයි. මේ ශාසනයේ සතර දුකින් මිදී නිවන් සුව ලබන පිළිස ජීවිත පරිත්‍යාගයෙන් සතුන්ගත බුද්ධ පුත්‍රයන් වහන්සේ ඉතරේතර චීවර සන්තෝෂෙන් සන්තෝෂව ආශේ කරනවා. චීවරේ නිසා අනේසන අප්‍රතිරූප කියන අකප කිසිවක් නොකොට දෙහමින් චීවරයක් ලබනවා. අලද්දාච චීවරං නපරිතස්සති යම් හේකින් දෙහමින් චීවරයක් සමාත ලැබී ගියේ නම් ඒ ගැන නොතරෙයි සංහාවින් සැති නොගන්නේක් වේ. ලද්දාච චීවරං අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති යම් විලාවක චීවරයක් දෙහමින් ලද්දේ නම් අගතිතෝ සංහාවින් ගේදු නොවි අමුච්චිතෝ සංහාවෙන් මුසපත් නොවි අනජ්ජාපන්නෝ සංහාවෙන් බැස නොගෙන ආදීනව දස්සාවේ ඒ පැනුම් කොළ සිදුවෙන ආදීනව නුවණින් දැක නිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති සසර දුකින් මිදී නිවන් සුව ලබන පිණිසම නුවණින් පරිහරණය කරයි. සායතන ඉතරීතර චීවර සන්තුත්‍තියා නේව අත්තානුක්ඛංසේති ඒ ශ්‍රේෂ්ඨ වූ ඉතරීතර චීවර සන්තෝෂයෙන් ආත්මය හුවා නොදක්වයි න පරංගම් බේති අන්න එහෙලා නොදක්වයි යෝ හිතස්ස දක්කෝ අනලසෝ සම්පදානෝ පතිස්සතු යම් භික්ෂූන් වහන්සේ නමක් මේ ඉතරීතර චීවර සන්තෝෂයේ සම්බන්ධව දස්ස වී නම් අනලස් වී නම් නනවත් වී නම් මනස සිහිනුනේ යුක්ත වී නම් අයං උච්චති භික්ඛවේ භික්ඛු පෝරාණී අග්ගඤ්ඤේ අරිවංශේ තිසෝ මහණෙනි මේ වනාහි ඒ භික්ෂූන් වහන්සේ පෞරාණික වූ අග්‍රයය දන්නා ලද්දා වූ එවැගේම ඒ වංශයට අයිති වූ ආර්ය වංශයේ පිහිටියා වූ කෙනෙක් වෙනවා කියන එක කලමිනි සූත්‍ර පාඨයෙන් දේශනා කළා. දැන් අපි සලකා බලන්නට ඕනේ මේ චීවර සන්තෝෂය, පින්දපාත සන්තෝෂය, සේනාසන සන්තෝෂය, භාවනා රාමතාව කියන ආරිවස්ස හතරයි මෙතන උගන්වන්නේ. එන් පළමුවෙනි ඉතරේතර චීවර සන්තෝෂයයි මේ ප්‍රකාශ වුනේ. සූත්‍රයේ වශයෙන් දෙති දේශනාවක්, අර්ථ වශයෙන් පැතිරිච්ච දේශනාවක්. භික්ෂුන් වහන්සේ කියන්නේ කවුද? සසර දුකින් මිදී නිවන් සුව ලැබුණු කෙනස සම්බුද්ධ ශාසනයට උරදී ණයදී ලයිස්ත්‍රාම්‍ය ප්‍රාර්ථනාවෙන් සතුන්ගත වූ බුද්ධ පුත්‍රයන් වහන්සේයි මෙතන භික්ඛු නමින් හැඳුන්වුනේ. ගෘහස්ත පින්නතුවට මේක කළ නොහැකි දෙයක්, සසුන්ගත වූ පැවිද්දෙකුටම කළ හැකි දෙයක්. එසා මෙතන භික්ඛු නමින් හැඳුන්වුවේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්. ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් විසින් පළමුවෙනි ආරිවංශ ප්‍රතිපදාවේ පිහිටන්නේ කොහොමද? ඉතරේතර චීවර සම්පූර්ණියා සම්පූර්ණෝ හෝති. සමාත ලද යම් හෝ චීවරයකින් සන්තෝෂ වේවා. චීවරයකින් සන්තෝෂ වන්නේ කිසිවෙදි කියන ගැන අර්ථකථාචාර්යයන් වහන්සේලා බොහොම ලස්සනට පැහැදිලි කරනවා. චීවරය, චීවර ක්ෂේත්‍රය, පාංශුකූලය, චීවර සන්තෝෂය, චීවරය සම්බන්ධ දුතාංග ධර්ම කියන කාරණා පහ මෙතන දතයුතු වෙනවා. චීවරය කියන්නේ කුමක්ද? භික්ෂුන් වහන්සේ විසින් සීතලෙන් වන පීඩා වැළැක්වීම පිණිස, උණුසුමින් වන පීඩා වැළැක්වීම පිණිස, නැසිමඳුරු අවවැසි තුලන් විසකුරු සර්පාදීන්ගෙන් වන පීඩා වැළැක්වීම පිණිස, ශරීරය සංවර කර ගැනීම පිණිස පරිහරණය කොන් ලබන්නා වූ සරුවඥන් වහන්සේ අනුමත කොට වදාළා වූ පිරිකරක් චීවරේ නමින් හැඳින්වෙන්නේ. භික්ෂුවට නියමිත චීවර ජාති නමයක් තියෙනවා. තුන් සිවුර, වස්තික ශාටිකය, කඳු පටිච්චාදිය, පරිකාර චෝලය, පච්චත්තරණය, නිසීදනේ වස්තික මේ කියන මේ කරුණු නමයි. ඒ නිත්‍ය පරිහරණය සඳහා අවශ්‍ය වෙනවා කුණුසුවර සහ නිෂීදනය. අනිත් දේවල් වලත් වරින් වර අවශ්‍ය වෙනවා. පරිස්කාර චෝල, මුඛ කුංචන චෝල සාදිය. එතකොට මේ චීවරය චීවර ජාති වශයෙන් තියෙන ඔක්කොම කැප ජාති 12. ප්‍රධාන වශයෙන් 6යි, අනුලෝම වශයෙන් 6යි. චීවර ජාති කියන්නේ චීවරයක් සඳහා නියමිත නූල් වර්ග. කොමං, කප්පාසිකං, කෝසෙයං, හම්බලං, සානං, භංගං. මේ කිවි කෙලීම කැපසූරු 6. කොමං, කොමකේ නිදස් වර්ගයකින් හටගන්න නූල් වලින් සකස් කරගන්න චීවර කොමං. කප්පාසිකං, කපු නූලින් සකස් කරගන්නාලද චීවරේ කප්පාසිකං. කෝසෙයං, පට නූලෙන් සකස් කරගන්න ලද චීවරේ කෝසෙයියම්. කම්බලං, එළලෝම බැටලෝම බැටළු ලෝම ආදීන් කරගන්නා ලද චීවරය කම්බලං. සානං, හන නූල් වලින් කරගන්නා ලද වස්ත්‍රයේ වස්ත්‍රයෙන් හදාගත් චීවරේ සානං. බංගං, ඒ අනිත් කැප නූල් පහ මිශ්‍රණයෙන් හදාගත් චීවරය බංග චීවරය. එතකොට කොහොම කප්පාසික, කෝසෙය, කම්බල, සාන, භංග කියන මේ 6 ඍජුවම දේශනා පාළියේ සඳහන් වෙන කැප සිවුරු වර්ග 6යි. සිවුරේට කැප නූල් වර්ග 6. ඒක සම්ලෝම වශයෙන් තා තියෙනවා 6ක්. දුකූලං, පත්තුන්නං, සීන පට්ටං, සෝමාර පට්ටං, ඉද්දිජං, දෙවදින්නම් කියලා. දුකූල කියන වස්ත්‍ර වර්ගයේ. එවාගේම පත්තුන්න කියන දේශේ වස්ත්‍ර වර්ග, කියන දේශේ හටගන්න වස්ත්‍ර වර්ග, සෝමාර දේශේ හටගන්න වස්ත්‍ර වර්ග, එවාගේම ඉබ්බිජං කියන්නේ ඒ හිබිච්චු භාවයේ ලැබෙනුවට ලැබෙන වස්ත්‍ර, කල්පරුක්ෂාදීන් හටගන්න වස්ත්‍රත් ඒකට අයිති ඉබ්බිජං. දෙමදින්නම් අනුරුද්ධ මහරහතන් වහන්සේට නලිනිකා කියන දිව්‍යාංගනා දුන්නා වගේ දෙවි කෙනෙක් දෙන වස්ත්‍රයත් අනුලෝම වස්ත්‍රය ඇටියට චීවර ගණයට වැටෙනවා. මේ කියන සීවර ජාති 12 භික්ෂූන් වහන්සේට කැපයි. ඉතින් සරුවඥන් වහන්සේ දේශනා කොට ඇති පරිද්දෙන් දිගින් පළලෙන් සතරොක් පන්දමෙන් සකස් කටයුතු ක්‍රම තියෙනවා. ඒවා භික්ෂූන් වහන්සේ දැනගෙන ගෙනයි සීවරයක් සකස් කරගන්නේ. ඊළඟට සීවරයට අටක දේවලොත් තියෙන ඔය විදිහටම කරුණු 12ක්. කුසචීරකය, වාසචීරකය, ඵලකචීරකය, කේස කම්බලය, පොත්තකය, සම්මය, කුලූක පක්ඛය, සුක්ඛ දුස්ස, ලඛා දුස්ස, හේරක දුස්ස, කදලී දුස්ස, වේල දුස්ස සම ජාති 12ක් තියෙනවා. ඒවා තීර්ථක දජ හැටියට හඳුන්වනවා. තීර්ථයන්ගේ තීර්ථකයන් විසින් පරිහරණය කරන ලබ නොමිසා ශාසනයේ භික්ෂූන් වහන්සේලාට ඒවා කැපවන්නේ නැහැ. කුසචීවර කියන්නේ කුසතන වලින් හදාගන්න ඇඳුමක්. වාසචීරක කියන්නේ වැහැරි වලින් හදාගන්න ඇඳුමක්. ඵලකචීරක කියන්නේ පතුරු වලින් හදාගන්න ඇඳුමක්. ඊළඟට කේස කම්බල කියන්නේ හිසකේ වලින් ගොතා ගන්න ඇඳුමක්. පොත්තක කියන්නේ ගෝණිවාගේ හන වලින් හදා ගන්න ඇඳුමක්. සම්ම කියන්නේ සම් වර්ග අඳුන් දිවි සම්වැනි දේවල්. පුලුවක පාක්ක කියන්නේ බක මුහුණු පියාපත් වලින් ගොතා හදා ගන්න ඇඳුමක්. කුක්ක දුස්ස කියන්නේ ගස්වල පොතු ආදියෙන් හදා ගන්න ඇඳුමක්. ලතා දුස්ස වැල් ගොතා හදා ගන්න ඇඳුමක්. හේරක දුස්ස කියන්නේ එරු නම් වූ පං වර්ගයෙන් හදා ගන්න ඇඳුමක්. හදලී දුස්ස කෙහෙල් පට්ටා වලින් හදා ගන්න ඇඳුමක්. වේල දුස්ස කියන්නේ උණු පතුරු වලින් හදා ගන්න ඇඳුමක්. මේවා ශාසනීය පරිද්දන්ත කැප නොවෙන්නා වූ තීර්ථක ධජ නමින් හැඳින්වෙන ඇඳුම් වර්ග, සීවර වර්ග, ඒවා අතක සිවුරු. එතකොට මේම සමාත නීමෙත සීවර වර්ග භික්ෂුන් වහන්සේ හැඳින ගන්නට ඕන. සීවර කෙත්ත නමින් මෙතන හැඳින්වෙනවා සංගතෝ, ඝනතෝ, ඥාපිතෝ, මිත්‍යතෝ, අත්තනෝවා ධනියනි කියලා. ඒ කියන්නේ සංඝයාට ලැබෙන දෙයකින් කැප සිවුරු ලැබෙන්නත් පුළුවන්. ඝනතෝ භික්ෂු සමූහයාට ලැබෙන සීවර වර්ග තියෙනවා. ඒකත් තමන්ද කැපයි. තමන්ගේ ඥාතියන්ගෙන් සීවර ලැබෙන්න පුළුවන්. තමන්ගේ මිත්‍රයන්ගෙන් සීවර ලැබෙන්න පුළුවන්. තමාගේ දැහනේ පිරිකරකට මාරු කර සීවරයක් ලැබෙන්නත් පුළුවන්. ඒකට සීවරක් ශේස්ත්‍ර නම් හඳුන්වනවා. සාතිනා විනීපිටකේ සීවරක් ශේස්ත්‍ර 8ක්. ඒ කියන්නේ සංඝයා උදෙසා දීම, වස්සිතූ සංඝයා උදෙසා දීම, පුජ්‍යලයා උදෙසා දීම, එවාගේම විහාරය උදෙසා දීම, සීමා උදෙසා දීම, කතිකාවක් නිසා දීම ආදී ක්‍රම 8ක් තියෙනවා. ඒ කොයිස් ආ සීවරයේ සීවරක් ශේස්ත්‍රයට වැටෙනවා. පංසුකූලං ජානිකබ්බං කියන තැන දැන් මේ ගහපති දාන චීවර නමින් හැඳින්වෙන අනුන්ගෙන් ලැබෙන චීවරයේ හැර පංසුකූල වශයෙන්ද චීවරය ලබා ගන්න භික්ෂූන් වහන්සේට පංසුකූල ක්‍රම තියෙනවා 23ක්. සෝසානිකං, පාපනිකං, සතියචෝලං, සංකාරකූතං, සොත්තියං, සිනානං, චිත්තචෝලං, ගතපච්චාගතං එවගේම අග්ගිදඩ්ඩං ගෝඛායිතං උපචිකාඛායිතං උන්දුරඛායිතං අන්තච්චින්නං දසාච්චින්නං දජාහතං රූපචීවරං සමනචීවරං ආවිසේකියං සාමුද්ධියං සම්පිකං වාතාහතං ඉද්දිජං දේවදස්සියං කිය. මේ කොටස් 23ක් මෙතන තියෙනවා. ඒවා පංසුකූල චීවර නමින් හැඳින්වෙනවා. එහිදී සෝසානිකං කියන්නේ සුහුනේ දමා ඇති චීවරයක්. චීවර කියන්නේ අංකිතු වස්ත්‍රයක්. චීවරයක් සඳහා ගත හැකි වස්ත්‍රයක්. මූර්ත ශරීරයක් පොතා දමා හෝ සුහුනේ තැනක දමා හෝ එම නැත්නම් ගහ කෙල්ලලා තොරණ කෙල්ලලා හරි සුසානී තිබුණනම් යම් කිසි වස්ත්‍රයක් ඒක සෝසානික පාංශිකෝලයි. ඒක උත්කෘෂ්ඨ පාංශිකෝල හැටියට හඳුන්වනවා. පාපනිකං කියන්නේ කඩ සාප්පු ඉදිරියේ වැටි තියෙනවා රෙදි කෑලි. ඒ කියන්නේ මහාන මැසින් ශාලාව ළඟ ඒ අඳුම් මහානචන් වල කපා දාන කෑලි තියෙනවා. ඒවා පාප නිසා. ඒ වගේම සෝසානිකම් පාපනිකම් හතිය චෝලං. ඒ කියන්නේ පාරේ වැටි තියෙන්න පුළුවන් සමහරේට ඇඳුම්. ඒක අයිතිකාරයක් නැතිනම් පරිසුකෝල වශයෙන් තමන්ද බාර ගන්න පුළුවන්. සමහර වෙත සදහවත් බෞද්ධ යෝධ සිල්වත් භික්ෂුන් වහන්සේලාගේ පහසුව සඳහා දෙන තමන් පරිත්‍යාගන තමන් නොපෙනෙන්න පාරේ දාලා තියන්න පුළුවන්. ඒවා කියනවා සතිචෝලං. සංකාර කූටං. ඒ කියන්නේ කහල ගොඩේ දමාපු අස්කල් මලු තියෙනවා. ඒ වාසුදුසු ඒවා තෝරගන්නවා. ඒකට කියන සංකාර කූට චෝලය. සොත්තියං කියන්නේ ජක්මල පිසදරෝ වස්ත්‍ර වර්ග. ඒවා භික්ෂුන් වහන්සේලාට කැපයි. සමහර මවුරු ඒක භික්ෂුන් වහන්සේලාට ගැනීම සඳහාම ජක්මල පිසලා පාර දාන. සිනානං. සිනානං කියන්නේ භූත වෛද්‍යවරු භූතාවිෂ්ඨ වෙච්ච රෝගීන්ට ප්‍රතිකාර කරලා ඔවුන් වස්ත්‍රෙන් නාලා ඉවත දානවා කාලකන්ණි වස්ත්‍රය කියලා වස්ත්‍රයක් ඉවත දානවා. ඒක සිනානං කියන පංසුකූල වශයෙන් ගන්න පුළුවන්. තිත්තචෝලං කියන නාන පොතුපොළ වල ඇතම්මයි වස්ත්‍ර කියන්නේ වීසු කළා කියනවා. ඒක තිත්තචෝල පංසුකූලයක්. දතපච්චා ගතං කියන්නේ මූර්ත ශරීරයක් ඔසවාගෙන සෝනට ගිය අය ආපසු පැමිණ ස්නානය කොට ඇඳගෙන ගිය ඇඳුම් ඉවත් දානවා. අලුත් ඇඳුම් මාරු කොල ඇඳ ගන්නවා. ඒකට කියන ගතපච්චාගතික කීවරේ. ඒකක් භික්ෂුවට සැපයි ගතපච්චාල දෙක පංසු කුලේ. අග්නිදණ්ඩං කියන්නේ යන්තිස වස්ත්‍රයක කොනක් ගින්නෙන් දවදනම් ඒක කපා දානවා. ඒක අසුභයක් හැටියට මහජනයා පිළිගන්නේ. ඒ කපා දාපු කෑල්ලෙන් යන්තිසි ප්‍රයෝජනයක් ගන්නවා නම් ඒක අග්නිදණ්ඩ පංසු කුලේ. ගෝඛායිතං ගවයන් විසින් යම් කිසි වස්ත්‍රයක කොනක් හරි කාලා තියෙනවා නම් ඒ කොටස කපලා දානවා මිනිස්සු. ඒ කාරගෙන තමන්ගේ සීවරයක් හදාගන්න ගෝඛායිතං. ඊළඟට උපචිකාකායිතං. ව්‍යයම් කාපු වස්ත්‍රයක් ඒ වගේම අහක දාන් ලැබෙනවා. ඒකත් පංසු කුලියට සැපයි. උන්දුරකායිතං. නීයම් කාපු තේමියම් කාපු වස්ත්‍රයක් ඉවත දාන ලැබෙනවා. ඒකත් පංසු කුල හැටියට සැපයි. අන්තචින්නම් යන්තිසු වස්ත්‍රයක් දහවලු කපාගෙන දාලා තියෙනවා. ඒ කන්තචින්න වස්ත්‍රය ඇතියේ කෙලවර කපා දමාපු වස්ත්‍රයක්. ඒකත් කෑලිය හොල ගන්න පුළුවන් පංසුකූල වශයෙන්. දසාචින්නම් දහවලු කපා දමාපු දෙදි කැබලි පංසුකූල වශයෙන් අහුල ගන්න පුළුවන්. දජාහතං මුහුදු තෙර නව නගින නාවිකයෝ දිසාව සොයා ගැනීම සඳහා මොහොදායිනේ කොඩි ඔසවනවා. ඉතින් නැව යාත්‍රා කළාට පස්සේ ඒක ගන්න පුළුවන්. යුද්ධ මණ්ඩලවලත් ඒ වගේම ඔසවන කොඩි දෙපාර්ශ්වයේම යුද සේනා බැහැර ගියාට පස්සේ ලබා ගන්න පුළුවන්. ඒකට කියන ධජාහත පංසු කුලේ. රූප චීවරං කියන්නේ භූත වෛද්‍යවරු හුඹස් ආශ්‍රිතව හුඹස් වලට දිලි පූජා පවත්වනවා. මේ ඇඳුම් පොරවනවා නාගයන්ට දිලි පූජා පැවැත්වීම ආදීදී ඒක රූපචීවර හැටියට ගන්නවා පංසු කුල. ඒවා කටයුතු වුණාට පස්සේ එවාගෙම සමන චීවරං භික්ෂුන් වහන්සේ නමක් විසින් තවත් භික්ෂුවට පිරිනමන දෙය සමන චීවරේ. ඒකෙත් කියනවා කැප ක්‍රම කීපයක්. ඒ පළමු භික්ෂුන් වහන්සේ ලැබුණේ පංසු කුල වශයෙන් අතර නොදී නම් සමනොත් අතර නොදී පාමුල කියා දෙනවා නම් උත්කෘෂ්ටයි. භික්ෂුන් වහන්සේ ලැබුණේ පංසුකෝල වශයෙන් නමුත් තමන් අතින් දෙනවා. ඒක ඒකතෝ සුද්ධි. භික්ෂුන් වහන්සේගේ අතර ලැබිච්ච එක භික්ෂුන් වහන්සේ පාමුල කියලා දෙනවා. ඒකත් ඒකතෝ සුද්ධි. එතකොට භික්ෂුන් වහන්සේ ලැබුණේ ගහපති දාන චීවරයක් වශයෙන් කමනොත් අතින් බෙදෙනවා. එතකොට ඒ කල්පානි සංසයි. එසේ නමුත් ඒ ශ්‍රමණ චීවරයක් පංසුකූලයි. ආභිෂේකයන් කියන්නේ රජදරුවන් අභිෂේක කරන ස්ථානවල ස්නානය කිරීමේදී ඇඳ ඇඳින් ඉවත දානවා. ඒ ආභිෂේක චීවරයක් පංසුකූල ඇටට ගන්න පුළුවන්. එවාගෙම සාමුද්ධියම් මුහුදේ වැටි ගොඩට තීරයට ගොඩ දමා තිබුණු ඇඳුම් තියෙන්න පුළුවන්. ඒවා සාමුද්ධියේ චීවර හැටියට පංසුකූල වශයෙන් ගන්න පුළුවන්. පංසිකං එවාගෙම මාර්ගය යන අය අතින් වැටිච්ච චීවර තියෙන්න පුළුවන්, ඇඳුම් තියෙන්න පුළුවන්. පුද්ගලයෝ නොපෙනෙනවා නම් පංසුකූල සංඥාවෙන් ගන්න පුළුවන්. ඒක පංසිකං. වාතාහතං සුලිසුලං නිසා අහසට නැගුණා වූ ඇතැන් ඇඳුම් යම් යම් තැන්වල වැටි පතිතියේ තියෙන අයිතිකාරියක් නැතිනම් පංසුකූල වශයෙන් ගන්න පුළුවන්. වාතාහත පංසුකූලෙයි. එවාගෙම ඉද්විජං සලචීවේ අද ඒසි භික්ෂු භාවයෙන් ලැබෙන චීවර කෙලිම පංසුකූල. දෙවදත්තයන් දෙවි කෙනෙකු විසින් පිරිනමන වස්ත්‍රයක් පංසුකූල. බුද්ධ කාලයේ නැත්තම් උතුරු කුර දිවියෙන් වාසීන්ගේ කල්පරෝචන ලැබෙන වස්ත්‍ර වැඩි දේවලු දේවදත්තීය පංසුකූල හැටියට ගැනීමක්. මෙන්න මේ කියන පංසුකූල ජාති 23යි. මේ 23 අතරින් යම් කිසි දෙයක් උත්ෘෂ්ඨ හෝ මධ්‍යම හෝ ඕමක වශයෙන් හරි භික්ෂුවට පංසුකූල චිවර වශයෙන් ලබා ගන්න පුළුවන්. මේ සෝසානික පංසුකූලේ උත්ෘෂ්ඨයි. පාමුල සබාදන පංසුකූලය ඕමකයි. ඉතිරි සියල්ල මධ්‍යම පංසුකූල හැටියට ගණනවා. ඒ කියන්නේ පරිත්‍යාග කරන පුද්ගලයා පේන්නේ නැහැ. එවැනි අවස්ථාවක ලැබෙන චීවරය මධ්‍යම පංසුකූල චීවරයක්. ඊළඟට මේ චීවර සන්තෝෂය. දැන් මෙහෙම චීවරයක් ලබාගත් භික්ෂුන් වහන්සේට යම්සේ චීවර සන්තෝෂයක් කොහොමද ලබා ගන්නේ? මෙතන චීවර සන්තෝෂය නමින් හැඳින්වෙන්නේ කෙලින්ම කර්මස්ථාන භාවනාවක් වශයෙන් ඒ චීවරය සම්බන්ධ යෙදෙන අවස්ථාවක් විශ්වාස තියෙනවා. ඒ කියන්නේ විතක්ක සන්තෝෂය, ගමන සන්තෝෂය, පරිේෂණ සන්තෝෂය, ප්‍රතිලාභ සන්තෝෂය, මත්ත ප්‍රතිග්ගාන සන්තෝෂය, ලෝලෝප විවර්ජන සන්තෝෂය, යථා ලාභ සන්තෝෂය, යථා බල සන්තෝෂය, යථා සාරූප සන්තෝෂය, උදක සන්තෝෂය, භෝවන සන්තෝෂය, කර්ණ සන්තෝෂය, සමාන සන්තෝ පරිමාණ සන්තෝෂය, සුත්ත සන්තෝෂය, සිබ්බන සන්තෝෂය, රජන සන්තෝෂය, කප්පපත සන්තෝෂ, කප්ප සන්තෝෂය, පරිභෝග සන්තෝෂය, සම්නිදි පරිවර්ජන සන්තෝෂය, විස්සජන සන්තෝෂය කියන සන්තෝෂ විස්සක් කීවරේ සම්බන්ධ භික්ෂුන් වහන්සේට ඉඳ ගන්න තියෙනවා. එතන විතක්ක සන්තෝෂය කියන්නේ පාසුකූල වශයෙන් නොවේයි යම් කිසි ක්‍රමයකින් දැහැමින් සිවුරක් බලාපොරොත්තු වන භික්ෂුන් වහන්සේ වස්සාන තුන් මාසයේ ඉක්මී කීවර මාසයේ තුලදී පමණ සමන් කීවරයක් කරගන්න හිතෙනවා. තමන්ගේ චීවරයේ දිරාපත් වීනම් ඒ චීවර මාසය තුළ පමණක් උන්වහන්සේ චීවරයක් ගැන හිතනවා. කොහොමද මං චීවරයක් ලබා ගන්නෙ? චීවරයක් සකස් කරගන්නට ඕන, චීවරයක් මහගන්නට ඕන ආදී වශයෙන් හිතන්නේ චීවර මාසය තුළ පමණයි. ඒක කලින් හිතන්නෙම නැහැ. එතකොට ඒ කාලය තුළ තමන් අප්‍රමාදව තමන්ගේ භාවනා කමටහන් වලදී හිතියගෙන චීවර විචාරීම් ආදී කිසිවක උන්වහන්සේ හිතේදලා තිබුණේ නැහැ. චීවර මාසය තුල පමණක් උන්වහන්සේ චීවරය ගැන හිතනවා. ඒකට කියන විචාරක සන්තෝෂය. පංසුකූල පමණක්ම බලාපොරොත්තු වන භික්ෂුන් වහන්සේ මාසයක් හිතන්නේ නැහැ, අඩමසයි හිතන්නේ. පංසුකූල චීවරයක් පමණක් ලබන භික්ෂුන් වහන්සේ සති දෙකක් ඇතුළත පමණයි හිතන්නේ මම චීවරයක් සපයා ගන්න තෝරේ, චීවරයක් කරව ගන්න තෝරේ කියලා. ඒ සම්බන්ධ වැදගත් නිදසුන පාසීන කණ්ඩ රාජවාසී පාසුකූල භික්ෂූන් වහන්සේ සම්බන්ධ ප්‍රවෘත්තියක් අත්කතා ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ පාසියන කණ්ඩ රාජයේ කියන ප්‍රදේශවාසී එක්තරා සිල්වත් ගුණවත් දුතාංගධාරි ස්වාමීන් වහන්සේ නමක් යදියා මිහින්තලාවේ නිස්සක පර්වතයේ චෛත්‍ය වන්දනාවට ඒකට කියන චේතියගිරිය වන්දනාවට වැඩියා. චේතියගිරිය වන්දනා කරලා උන්වහන්සේ හිතුවා මගේ සිවුර දැන් ටිකක් දිරහපත් වෙලා මට චීවරයක් ලබා ගන්නට ඕනේ කියලා අනුරාධපුරයට වැඩියා. අනුරාධපුරයේ මහා විහාරයට වැඩලා ආගන්තුක කුටියක් ලබා ගත්තා. ඒ කියන්නේ මහා පින් ඇති උත්සමයෝ අනුරාධපුරයේ වැඩි ඉන්න උන්වහන්සේලාට චීවර ආදී සුලභව ලැබෙනවා, ප්‍රණීත සිවුරුත් ලැබෙනවා. එවැනි තැනකින් සුවසේ චීවරයක් ලබා ගත හැකි කියලා ඉන්නේ වැඩි. ඉතින් රාත්‍රී කාලයේ ආගන්තුක කුටිය වැඩ ඉඳලා උදේ පාන්දර සංඝේශ්වරයන් වහන්සේ වෙත පැමිණ වැඳලා අවසර ගත්ත ස්වාමීනි මම ගම්දොරට වැඩලා එන්නම් කියලා. හොඳයි ඇවැත්නි මාත් එන්නම් කියලා සංඝේශ්වරයන් වහන්සේද පාත්‍ර චීවර දරව පිටත් වුණා. ඉතින් මේ ආගන්තුක භික්ෂූන් වහන්සේ මහා බෝධීන් වහන්සේගේ දොරකොටුව ළඟට ගිහාම හිතුණා. අනේ මේ තින් ඇති උත්තමයන්ගේ සමීපයෙන් මට හොඳ ප්‍රණීත චීවරයක් ලැබෙයි කියලා නේ මං ආවේ. අනේක වැරදිනේ කියලා ආපසු ගියා. එදා ආපස්සට ගියා ආපහු ඒ ගැන සම්පූර්ණ හිතින් අත්හැරියා. ඊළඟ දවසේ තද වගේ මුදේ ඒ සංඝේශ්වර ස්වාමීන් වහන්සේට වැඳලා අවසර ගත්ත ස්වාමිනී ගම්දොරට වඩින්න. හොඳයි. දැත්ලා පුලංගලි සෑය උතුරු දොරකොටුව ළඟ දක්වා යනකොට ආයෙත් හිතුණ වැරදි. මගේ අදහස වැරදි. මගේ චේතනාව අපිරිසුදුයි කියලා ආපස්සට ආවා. දැන් මේ 13 මුන්වාසේ ගමන කඩුණා. හතරින් දවසේදී සංඝේශ්වරයන් වහන්සේ හිතුවා මේ ආගන්තුක නමගේ හිතේ යම්කිසි අපිරිසුදුකමක් තියෙනවා. අදෝක මං අල්ලගන්නට ඕනේ කියලා පිටත් වෙච්ච වෙලාව ඉඳලා යම් යම් දේවල් සාකච්ඡා කර කර ගමන ගියා. මගදී වෙන හිතිවිල්ලකට ඉඩක්ම තබා ගමන ගියා. දැන් ඉතින් අනුරාධපුරයේ නගරයේ දොරටුවෙන් ඇතුල් වෙනකොට ඉතින් ගම් දොරටුනේ අහු වෙන්නේ බොහෝ සියෙන් කුඩා ගම්මාන වගේ නගරය ඇතුලේ තියෙන්නේ. එක්තරා කහල ගොඩක් ළඟට මේ ආගන්තුක භික්ෂූන් වහන්සේ හැරිලා දුපත් ළඟා වැඳගෙන ඉන්නවා. පීවර ගණනාවක් ඉස්සරහට වැඩි සංඝේශ්වරයන් වහන්සේ හැරී දැළුවා. දැළුවා මේ ආගන්තුක නම කාල ගොඩක් පැත්තේ තේ දුපත් ළඟාගෙන ඉන්නවා. ඇසුවා ඇත්තෙ මොකද මේ කහල ගොඩට වැඳගෙන ඉන්නේ? ස්වාමීනි මම මේ කහල ගොඩට නෙමෙයි වඳින්නේ. දිවසලු පාඨපිනිය දරන්න තරම් මහා පිං ඇති ඒ කියන්නේ ශක්ති සපල් ලබන්න තරම් කල්පරෝක්ෂයෙන් ඇඳුම් ලබන්න තරම් සුදුසු මහා පිං ඇති ලෝතුරා බුදුරජාණන් වහන්සේ පදගහනුවර කුණා 16 ගේ සිවුර රෝතා දම තිබුණා වූ වස්ත්‍රය තිමක් පමණ පණුවන් ගසා දම මහා පොළොව කම්පා වන විදිහේ ආචාර්ය පන්සුකූල චීවරයක් ගත්තා නේද? මට ඒක සිහි වෙලා ඒ සරුවඥන් වහන්සේගේ පරම අල්පේච්ඡතා ගුණේ සිහිපත් වීම මම මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කරේ ස්වාමීනි කියලා අවංකවම කියා සිටියා. මේ සංඝවිත්තරයන් වහන්සේ තීරණය ගත්තේ රුන් ගත්ත මේ නම විහිිත බොහොම පිරිසිදුයි කියලා. ඒ මොකද එදා රාත්‍රී කරා මිනිසෙකුගේ අඳුමත් එක්කම බඩවිරේක වෙලා ඒ අඳුමත් එක්කම වීසි කරලා තියෙන මේ කහල ගොඩේ මැස්සු පිළිලා මෙන්න මේක තමයි අර ස්වාමීන් වහන්සේ ගත්තේ. ඒක අරගෙන සෝදලා ඒ වෙලාවේ ඒ ගන්ධ ඉස්තර වෙලා මුන්නහසෙද පුළුවන් වුණා තමන් ගිහිත සමාධිමත් කරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ගඵල තුනක්ම සාක්ෂාත් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වස්ත්‍රය අරගෙන සෝදලා කපලා මහලා පඳුපොවලා මේක රැගෙන තමන් වහන්සේලා දෙන විහාරස්ථානයේදී මේක දරාගෙන භාවනා වඩා සෞඛ්‍යලෙස නසා සාර්ථකයි. මෙන්න මේ වාගේ උත්තමයන් වහන්සේලාගේ චේතනාව බොහොම පිරිසුදුයි. ඒ කියන්නේ අර විතරක සන්තෝෂය. Taman චීවරයක් ගැන හිතන්නේ නිකන් නෙමෙයි. මම මේ චීවරය ලබාගෙන මේ චීවරය දල චීවරයක් හරි ප්‍රණීත චීවරයක් හරි මේකෙන් මම සීතල උණුසුම මැස මඳුර අවශ්‍ය ලංග සුකුරු සරප ආදීන්ගේ පීඩා වළක්වාලමින් ශරීරයේ සංවර කරගෙන අප්‍රමාදව සමති උපාසනා භාවනා වඩා කෙලෙසුන් ජයගෙන මඟඵල නිවන්සුව ලබන්නේ මේ කියන නිස්සරණ අධ්‍යාසයේ නොයී චීවරගෙන හිටන්නේ. මොන චීවර සන්තෝෂයේ පළමුවෙන් විසර්ග සන්තෝෂයේ ඊළඟට ගමන සන්තෝෂය කියන්නේ පන්සුකුවල වශයෙන් හරි පින්දපාත වශයෙන් හරි යම් තැනකින් චීවරයක් ලබා ගැනීම දෙස යනවනම් චීවරක් පාසා භවනා කර්මස්ථානෙම යනවා. ඒ භවනා කර්මස්ථානෙන් ගමන් කිරීමේ සතුට තමයි මෙතන ගමන සන්තෝෂයේ නමින් හැඳින්වෙන්නේ. පරියේෂණ සන්තෝෂෝ කියන්නේ තමන් සමග තවත් යම් භික්ෂුවක් එක්කාසු කරගෙන යන්නේ ලජ්ජී සුපේසල ශික්ෂාකාමී කල්යාණ මිත්‍ර ගුණ ඇති භික්ෂුන් වහන්සේ නමක්මයි. අර වාගේ කාය දඩ්ඩි බහුල වූ එහෙම නැත්නම් අසංවර සීලී වූ කුසස් ගුණ ධර්මයන් ගැන කිසි තැකීමක් නැති අල්පේචිතාදී ගුණයන්ගෙන් තොර වූ භික්ෂුවක් එක්ක නෙමෙයි ලජ්ජී සුපේසල ශික්ෂාකාමී අල්පේචිතා සන්තුෂ්ඨිතා සුබරතා විරියාරම්භතාදී කල්යාණ මිත්‍ර ගුණ ඇති භික්ෂුන් වහන්සේ නමක් එක්කම මේ පන්සුකුල වශයෙන් හරි හිඳපාත වශයෙන් හරි චීවරයක් ලබා ගන්නට සමන් කරනවා. ඒකට කියන්නේ පරියේෂණ සන්තෝෂය. පටිලාභ සන්තෝෂය කියන්නේ යම් කිසි කෙනෙක් පන්සුකුලයක් වශයෙන් හරි එහෙම නැත්නම් පරිත්‍යාගයක් වශයෙන් හරි චීවරයක් වස්ත්‍රයක් පිරිනමන්නේ ගේන වෙලාවේ අර ගේන්නේ දල සිවුරක්. අර ගේන්නේ තුනී සිවුරක්. ඔකෙන් හොඳ සිවුරක් මත ලැබේවා. කොහොම හිතුවොත් වැරදි. එනිසා ඒ ගේන පුජ්‍යලයා වෙත සමන්ගේ මෙත් සිත් වඩලා. මේ චීවරය යන කිසිදු තණ්හාදික්ක මාන්නයක් නූපදනාසේ භාවනා කම්මට්ඨාන ස්ථීරයෙන්ම ඒ චීවරය ලබනවා. ඒක තමයි පටිලාභ සන්තෝෂය. ඒක තමන්ගේ පාත්‍රයට, තමන්ගේ අතට, තමන්ගේ පාමුලට ගන්න වෙලාවේ කිසිසේ තණ්හාවක් මාන්නයක් දික්යක් නූපදනාසේ මනසෙහි නුවණින් කර්මස්ථාන ශීර්ෂයෙන් පවතිනවා. ඒක පරිලාභ සන්තෝෂයයි. මත්ත කටිඥාන සන්තෝෂය කියන්නේ මේ පිරිනැමෙන වස්ත්‍ර වලින් ලැබෙන වස්ත්‍ර වලින් මට මෙච්චර ප්‍රමාණයක් අඳිනට ඇති. මෙච්චර ප්‍රමාණයක් දෙපතනිපද සිවුරට ඇති. මෙපනක් මට දෙපත සිවුරට ඇති. ආදිවාසයන් මේ චීවරයේ ප්‍රමාණය සලකලා එපමණක්ම පිළිගන්නවා. ඒක මත්ත ප්‍රතිග්‍රහණ සන්තෝෂය. ඊළඟට ලෝලෝක විවර්ජන සන්තෝෂය. පින්දපාතේ දැන් අදවාගෙන නෙමෙයි ඒ කාලේ ජෙපින් වලින් ගිහිල්ලක් මේ චීවර සඳහා වස්ත්‍ර කෑලි පින්දපාත කරගෙන තියෙනවා. ඉතින් අහවල් ගෙදරට ගියොත් හොඳින් ලැබෙයි අහවල් ගෙදරට යන්න ඕන කියලා ගියාක් පාසා ශ්‍රේසෝ යන්නේ නැහැ. ඒ කියන්නේ ජෙපිලි වෙලින් යනවා. ජෙපිලි වෙලින් පිළිසවංගේ ඉස්තිංගා යන්න සපදාන චාරික භික්ෂූන් වහන්සේලමක් වාගේ චීවර වස්ත්‍ර සඳහා ජෙපිලි වෙලින් යනවා. ඒ ජෙපිලි වෙලින් යනට මේ දුප්පතා මේ පොහොසතා කියලා බෙහෙදයක් නැහැ. අන්න ඒ නිසා අසවාකයන් ජීවත් පමණයි ප්‍රේමිත චීවර ලැබෙන්නේ කියලා හිතන්නේ නැතුව ජෙපිලි වෙලින් යමින් සමාජ අවශ්‍ය චීවර වස්ත්‍ර කැලි සපයා ගන්නවා. ඒකට කියන ලෝලෝක විවර්ජන සන්තෝෂය කියලා. යථා ලාභ සන්තෝෂය කියන්නේ පන්සුකූල වශයෙන් හරි පින්දපාත වශයෙන් හරි කොයි හරි ශ්‍රහණි ක්‍රමයකින් ලැබුණු සීවරේ මේක දල සිවුරක් හරි ඒ වගේම සීනිඳු මුරුදු ක්‍රණේක සීවරයක් හරි ඒ ගැන කිසියම් වෙනසක් නැතුව තමන්ගේ හිත තණ්හාදිත්‍යමාන නූපදනාමේ හැටියට හිත සමාසමාහිත කරගන්නවා. කර්මස්ථාන ශීර්ෂයෙන් හිත පවත්වා ගන්නවා. ඒකට කියනවා ලතා ලාභ සන්තෝෂය. යථා බල සන්තෝෂය කියන්නේ තමන්ට ලැබුණු චීවරය ශක්ති ප්‍රමාණයෙන් තමාගේ ශක්ති ප්‍රමාණයෙන් පරිහරණය කරන්න වෙන් කර ගන්නවා. ඒ කියන්නේ තමන්ට සමහර විට දල සිවුරක් වෙන්න පුළුවන්. ඒකත් තමන්ගේ ප්‍රමාණය සකස් කර ගන්නවා. ඒ වගේම මුද්ද චීවරයක් වෙන්න පුළුවන් ප්‍රණීත චීවරයක් වෙන්න පුළුවන් තමන්ට කැපසරු ප්‍රමාණික චීවරය සකස් කර ගැනීම යථා බල සන්තෝෂය. යථා සාරූප සන්තෝෂය කියන්නේ දැන් අර යථා බල සන්තෝෂය කියන එකේ තවත් තේනවා තේරුම සම්මන්ත ලැබුණේ කමඬ දරන්ත බැරි තරම් බර සිවුරක් නම් ඒක දරන්ද සුදුසු කෙනෙකුට දීලා මාරු කර ගන්නවා භික්ෂුන් වහන්සේ නමක් ලවා ඒකත් යථා බල සන්තෝෂයට වැටෙනවා. යථා සාරූප සන්තෝෂය කියන්නේ තමන්ට ලැබුණේ ප්‍රණීතම ප්‍රණීත චීවරයක්. හිතනවා මේක මට වඩා මගේ උපාධ්‍යායන් වහන්සේ සුදුසුයි, ආචාර්යයන් වහන්සේ සුදුසුයි, සංඝ භාරය උසලන උත්තමයන් සුදුසුයි. ආදි වශයෙන් තමාට වඩා උතුම් කෙනෙකුට වැඩිහිටිය කොටේ තමන්ගේ ප්‍රණීත චීවරේ පරිත්‍යාග කළා. තමන් යම්කිසි දල සිවුරක් පන්සුකුල චීවරයක් සකස් කරගන්නවා. ඒකට කියන්නේ යථාසාරූප සන්තෝෂය කියලා. උදක සන්තෝෂය කියන්නේ දැන් පන්සුකුල වශයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ලැබුණු චීවරයක් වස්ත්‍රයක් සකස් කරගන්න සෝදා ගන්නට ඕනනේ. ඒ සඳහා තමන්ද සුදුසු වතුරක් තෝරගන්න. ඉතින් අහවල් වතුර හොඳ නැහැ, අහවල් වතුර හොඳයි කියලා කිසි වෙනසක් නැතුව, හැබැයි මේ මඩ මිශ්‍ර, මේ කිරි මැටි මිශ්‍ර වතුර වගේ නැතුව ඒ වස්ත්‍රයේ සෝදා ගන්න පුළුවන් තැනකින් සෝදා ගැනීම සම්බන්ධ වතුරක් තෝරා ගැනීම උදක සන්තෝෂයයි. දොහවන සන්තෝෂය කියන්නේ ඒ චීවරයේ වස්ත්‍රයේ සෝදන කොට අපුල්ලන්නේ නැතුව, ඒ වගේම වෙනත් වෙනත් ක්‍රම වලින් කලන්නේ නැතුව අතේ තියාගෙන පොඩි කර කර සෝදනවා කර්මස්ථාන ශීර්ෂේ. ඒකට කියන දොහවන සන්තෝෂය. ඊළඟට හරණ සන්තෝෂය කියන්නේ මේක නූල් ගහලා හපලා සකස් කරන්නට දියලා. ඒ සම්බන්ධ වැඩ ටික කර්මස්ථාන ශීර්ෂයෙන් සිදු කිරීම කර්ණ සන්තෝෂය. පරිමාණ සන්තෝෂය කියන්නේ අඳන සිවුරට, කණිපට සිවුරට, දෙපට සිවුරට සමන් දිගපාල මැනලා අවශ්‍ය ප්‍රමාණයෙම වෙන් කර ගැනීම, පමණ මැන ගැනීම පරිමාණ සන්තෝෂය. සුත්ත සන්තෝෂය කියන්නේ මේ චීවරයේ මහන්නට අවශ්‍ය නූල් කැපසරුප් අඳමින්ම සොයා ගන්නවා. අකප විඤ්ඤාත්යකින් සොයන්නේ නැතුව පන්සුකූල වශයෙන් හරි සබ්‍රමචාරීන් වහන්සේ නමකින් හරි ලබා ගන්නවා. ඒ සම්බන්ධව හිත ඇති කරගන්න සන්නාදිත්‍යමානයන්ගෙන් තොර වූ සතුට සුත්ත සන්තෝෂයයි. සිබ්බන සන්තෝෂය කියන්නේ එක අඟලක් තරම් ප්‍රමාණේ හත් වාරයක් මහන්නේතු මේ අතින් අතින්නේ මහන්නේ අඟලක ප්‍රමාණයේදී හත් වාරයක් මහන්නේතු අඟලක ප්‍රමාණයේ තුන් වාරයක් පමණක් මහන හැටියට මහන්නට ඕනේ. ඒක අර අල්පේච්ඡතාවේ යෙතුව මහන මහ නැහිමක්. ඒ විදිහට කර්මස්ථාන ශීර්ෂින් සිවුර මහ ගැනීම සිබ්බන සන්තෝෂයයි. රජින සන්තෝෂය ඒ කියන්නේ මේක බොහෝම ලස්සනට පඳු කුවා ගන්න ඕනේ කියලා අලුත් අලුත් පඳු වර්ග සොය සොයන්නේ නැහැ. සබ්‍රාහ්මචාරීන් වහන්සේලා පඳු සම්බල අහක දාපු පොතු තියෙනවා. ඕවා සම්බගෙන සමන් චීවරේ හදා ගන්නවා. ඒ තරම් අල්පේචිතා. හිතරම අනුන්ට උපකාර වෙන්න අනුන්ගේ දේවල් වලට ඉඩ තියලා සමන් අහක දාන දෙයකින් වැනි දෙයකින් සමන්ගේ චීවරේ හදා ගන්න තරමට අල්පේචිතාවෙන් යුතු වෙනවා. ඒකට කියනවා රජින සන්තෝෂය. ඒ රජින සන්තෝෂයේදී තර අපුල්ලන්නේ නැතුව බොහොම පොඩි කර කර පොඩි කර කර මේ චීවරයේ පඳු පවා ගැනීම කර්මස්ථාන ශීරිසින් සිදු කිරීම රජින සන්තෝෂයයි. ඒකටත් විනයානුකූලව පැවතුම් කීපයක් තියෙනවා. ඊළඟට කප්ප සන්තෝෂය කියන්නේ දැන් මේ චීවරයේ සකස් කරගෙන අදිෂ්ඨානයට පළමින් කප් බින්දු තියෙනවා. ඇතෙක් හිතෙන්නේ රජ කෙනෙකුට බිම තියෙන චීවරයේ කබ් බින්දුව පේන මට්ටමට කබ් බින්දුව සබා ගන්නවා. ඒ විදිහට කබ් බින්දුව සබා ගැනීමක් ප්‍රතිවේක්ෂාවෙන් එවැගේම මානසිකාරී යුතුව පවත්වා ගැනීම කප්ප සන්තෝෂය. පරිභෝග සන්තෝෂය කියන්නේ මේ චීවර යතේ තියාගෙන ඉස්සෙල්ලා අදිෂ්ඨාන කර ගන්නවා. අදිෂ්ඨාන කරගෙන පෙරවන පෙරවන වාරයක් පාසා ප්‍රතිවේක්ෂාවෙන් ප්‍රතිවේක්ෂා නුවණින් යුතුව භාවිතාව කරනවා, පරිභව කරනවා, පළඳෙනවා. පටිසංඛායුනසෝ චීවරම් පරිසේවා යනාදී වශයෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලානු ආර්ය වාස ප්‍රතිපදාවක් පිළිනසේ නුවණින් සලකා මේ චීවරේ මා පරිහරණය කරමි. මේ චීවරේ පරිහරණය කරන්නේ සීතලෙන් වන පීඩා වැළැක්වීම පිණිසය, රුසුමින් වන පීඩා වැළැක්වීම පිණිසය, මෙසි මඳුරු අවැස සුළං විසුපුරු සලුපාදීන් වන පීඩා වැළැක්වීම පිණිසය, ශරීරයේ ලැජ්ජාස්ථාන සංවර කරගෙන ආරක්ෂාව සලසා ගැනීම පිණිසය, මෙසේ ප්‍රත්‍යවසයෙන් පිහිටවන මේ චීවරය සත්‍යයේ කුජලයේ කාත්මයක් නො වූ නිස්සත්ව නිජීව ශූන්‍ය වූ ධාතු මාත්‍රයකි. මේ චීවරය පරිහරණය කරන්නාද සත්‍යයේ කුජලයේ කාත්මයක් නො වූ නිස්සත්ව නිජීව ශූන්‍ය වූ ධාතු මාත්‍රයකි. මේ චීවරය පරිහරණය කිරීමට ප්‍රථමයෙන් ප්‍රණීත වූද දෙතිස් කුණප කොට්ටාසේ වැළඳ ගැනීමෙන් අතිශයින් පිළිකුල් බවට යන්නේ වෙයි. මේ විදිහට ප්‍රයෝජන වශයෙන් හා ධාතු වශයෙන් පටිකෝල වශයෙන් තුන් ආකාරයකින් මේ චීවරය ප්‍රතිවේක්ෂා කරමින් පරිහරණය කිරීමේ සන්තෝෂය පරිභෝග සන්තෝෂයයි. සංනිදි පරිවර්ජන සන්තෝෂය කියන්නේ මේ චීවරය පරිහරණය කරන පමණක් නෙමෙයි, සමහර විට මේක ටික දවසක් හරි සමන්නටත් සිදු වෙනවා. එක්කෝ වෙන සම්බ්‍රාහ්මචාරීන් වහන්සේ ළමකට පිරිනැමීම සඳහා දෙවනස්සන් තමන්ගේ සීන චීවරයෙහි ආ පරිභෝග කරන්න කාලය ඇති බැවින් නිසා හරි මේක සමාත විකල්පණය කොට තැන්පත් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් දවස් 10කට අඩු කාලයක් පරි තැන්පත් කරන්න සිද්ධ වෙනවා. එහෙම අවස්ථාව සංනිදි. ඒ සංනිදි පරිවර්ජන කියන්නේ නිසගින වෙන හැටියට මේක තැන්පත් කරන යුතු වෙනවා. එසේ නිසගින වෙන හැටියට තැන්පත් කිරීමේ සන්තෝෂයක් සන්නිධි පරිවර්ජන සන්තෝෂය නමින් හැඳින්වෙනවා. ඊළඟට විස්සජන සන්තෝෂය කියන්නේ මෙතන විස්සජනේ නම් සමහර විට තමන්ට ලබාගත තමන් හදාගත චීවරය තමන්ගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා වෙනුවෙන් කිරිනමන්ද සිද්ධ වෙන්න පුළුවන්. එක්කෝ පරිදි වෙන කුල දරුවෙක් උදෙසා දෙන්න සිදු වෙන්න පුළුවන්. උපසම්පදා භූමියට යන මේ අපේක්ෂක භික්ෂුවකට දෙන්න සිදු වෙන්නත් පුළුවන්. සමාරියට චීවර නැති, චීවර අච්චින්න, චීවර නැසුණු විශ්වකට දෙන්න සිදු වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවල අර මේ මගේ හිතවතා, මේ මගේ අහිතවතා කියන කිසි බෙදයක් නැතුව කරුණාව, මෛත්‍රිය, ආසන ගෞරවයේ පෙරට කොටගෙන සිග පරිත්‍යා කරනවා. එසේ පරිත්‍යා කිරීමේ දිස්කම සම්මාදිට්ඨිමාන තොරව මේ මම තමයි එහෙම චීවර දෙන්නේ අන් අය නෙමෙයි කියලා ඔය වාගේ වැරදි හැඟීම් හිතට ගලා නොවන හැටියට කර්මස්ථාන ශීර්ෂයෙන් ඒ චීවරය පරිත්‍යාග කරනවා. ඒකට කියනවා විස්සජන සන්තෝෂය. එතකොට මෙන්න මේ විදිහට චීවරය පිළිබඳ සන්තෝෂ විශ්වාසක් ආර්යවස ප්‍රතිපත්ති පූරක භික්ෂූන් වහන්සේ හඳ ගන්නවා. ඊළඟට කියනවා චීවරය පිළිබඳව දුතාංග සමාදම් වියතු දුතාංග දෙකක්. පංසුකූලිකාංගය චීවරිකාංගය කියන්නේ මේ දුතාංග දෙක. පංසුකූලිකාංගය කියන්නේ අර මුලින් සඳහන් කළානේ පංසුකූල 23ක්. ඒ 23න් යම පමණ පරිහරණය කිරීමේ අංගය පංසුකූලිකාංගය. එවැන්ගේම තුන් සිවුර පමණක් පරිහරණය කිරීමේ අංගය චීවරිකාංගය. ඉතින් මේ දුතාංග සමාදානයේදී භික්ෂුන් වහන්සේ සමාත තේරුම් ගන්නට ඕන සමන්ත අත්‍යවශ්‍යතාව. අර දුතාංග පරිහරණයේ තියෙනවන්නේ අවස්ථා පහක්. පාපිච්චෝ ඉච්ඡාපකතෝ එකක්. ලාමක ඉච්ඡා ඇතු දුතාංග පරිහරණය කරනවා නම් වැරදි. මන්දත්තා මෝමෝහත්තා නුවණ නැතිකම නිසා දුතාංග පරිහරණය කරනවා නම් වැරදි. වන්නිතම් බුද්ධේහි බුද්ධ ශාවකේහි බුදුරජාණන් වහන්සේලා විසින් බුද්ධ ශ්‍රාවකයන් විසින් වර්ණනා කරන ලද්දක් කියලා හිතවන්නේ පරිහරණය කරන එකත් වැරදි. උම්මාදා චිත්තක් හේපා උමතුකම නිසා දුතාංග පරිහරණය කරන එක වැරදි. ඉදමත්ිතං ඒව නිස්සාය මේක මගේ කෙලෙසුන් ජයගැනීමට නොලැබූ චිත්ත සමාධි ලැබීමට නොලැබූ විපස්සනා ඥාන ලැබීමට නොලැබූ ආශ්‍රවක්ෂේත පැමිණීමට මේ අංගේ මට මහෝපකාරී වෙනවා කියලා නුවණින් දැනගෙන නුවණින් සලකාගෙන අවශ්‍යතාවානුව සමාදන්ව ගැනීමයි මෙතන දුතාංග සමාදානයේ බුදුරජාන් වහන්සේ මත කොට වදාළේ. එතකොට මේ දුතාංග සමාදානයේදී ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ නම් බුදුපාමුලදී සමාදම් වෙනවා. නැතිනම් රහතන් වහන්සේ නමස්ලා. නැතිනම් අනාගාමීන් වහන්සේ නමස්ලා. නැතිනම් සකදාගාමීන් වහන්සේ නමස්ලා. නැතිනම් සෝවාන් ආර්යයන් වහන්සේ නමක් ළඟ, නැත්නම් ත්‍රිපිටක ධාරීන් වහන්සේ නමක් ළඟ, ඒත් නැත්නම් පිටක දෙකක් දරු උතුමෙක් ළඟ, ඒත් නැත්නම් එක පිටකයක් දරු උතුමෙක් ළඟ, ඒත් නැත්නම් එක සංඝයක් දරු උතුමෙක් ළඟ, ඔය විදිහට බහුස තුත්මෙක් ළඟ, ඒත් නැත්නම් ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ ළඟ, ඒත් නැත්නම් සමන් චෛත්‍ය රාජන් වහන්සේ නමක්, බෝධීන් වහන්සේ නමක් හෝ වෙත ගිහින් පුත්පුතකෙන් වැඳගෙන සමන් සමාදම් වෙනවා. දහපති දාන කීවරං පටිච්චිකාමි පංසුකූලිකං ගං සමාදියාමි. මේ වගන්ති දෙකෙන් එකක් හරි දෙකම හරි කියන සමාදම් වෙනවා. පුරෝපතියන් පිරිනමන චීවර ප්‍රතික්ෂේප කරමි, පංසුකූලිකාංගේ සමාදම් වෙමි. ඔය සමාදම් වීමේ පිළිවෙතයි. උතන තියෙන්නේ චේතනාව. මම මේ අද පටන් පංසුකූල චීවර පමණක් ධර්මි කියන චේතනාවයි. එතකොට පංසුකූල චීවරයේ තියෙනවා ප්‍රභේද තුනක්. උත්කෘෂ්ඨ මධ්‍යම කොමක කියලා. එයින් සොහම් බිමින් පමණක්ම ගන්න චීවරය නම් උත්කෘෂ්ඨ පංසුකූලක අංගයයි. ඒ හැර පාමුල සමාදෙන චීවරය කොමක පංසුකූලයයි. පරිත්‍යාකන පුජ්‍යලයා පේන්න නැතුව ලබාගත හැකි පංසුකූල මධ්‍යම පංසුකූලයි. තමන් කැමති විදිහට පංසුකූල අංගයේ සමාදන්ව රකින්න. කොයි වෙලාවක දහපති දාන චීවරයක් සමා පරිහරණය සඳහා ඉවසුව පිළිගත්ොත් ඒකෙන් අංගය කැඩෙනවා. හැබැයි යම් හේකින් සමාගයේ අංගය අඟවන් නැති වෙන්නේ ඒ පිරිනමන දියක් අතට ගන්නවා සමන් බලාපොරොත්තු නැ දෙකම පරිහරණය කරනවා කියලා. ඒක සංඝයාට දෙනවා. එහෙම නැත්නම් සම්බ්‍රාහ්මචාරී කෙනෙකුට දෙනවා තමන් අතට ගත් විතරයි. ඒකෙන් අංගය කැඩෙන්නේ නැහැ සමන්ගේ චේතනාව තියෙන නිසා. චේතනාව කියන්නේ මේක මම ප්‍රතිලියම් පරිහරණය කරන්නේ නැහැ. මේක මට අවශ්‍ය නැහැ. මගේ අංගයේ අංගවන්නවා වෙනුවට මේක මම අතට බාර ගන්නවා කියලා. මේම අවස්ථාවක් තියෙනවා. යම් හේකින් තම අංගවන් නැතුවම ඔය චීවරය හොම තියන්නයි අසවල් භික්ෂුවට දෙන්නයි කියලා කියන්න පුළුවන්. එතකොටත් තමන් අංගය කැඩෙන්නේ නැහැ. කොයි හරි වෙලාවක තමන් අර විදිහට ගාපද දාන චීවරයක් පිටින් පිළිගත්තොත් තමන්ගේ අංගය කැඩෙනවා. ඊළඟට තේ චීවරකාංගයේ කියන එක සමාදම් වීමේදී චතුත්ථක චීවරම් පටික්කිපාමි තේ චීවරකංගල් සමාදියමි කියන නැත්නම් අතිරේක චීවරම් පටික්කිපාමි තේ චීවරකංගල් සමාදියාමි කියන වාග්ගන්තයෙන් සමාදම් වෙන්න පුළුවන්. එතකොට අතිරේක චීවර පිළිගන්නේ නැහැ. නැත්නම් හතරෙනි චීවරක් පිළිගන්නේ නැහැ. තුන් චීවර පමණක්ම පිළිගන්නවා. ඒ තුන් චීවර පමණක්ම පිළිගන්න භික්ෂුවටත් තියෙන උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක. ඒ තුන් චීවර පමණක් දරන භික්ෂුන් වහන්සේ අතරින් උත්කෘෂ්ඨ භික්ෂුන් වහන්සේ කිසිසේ අන් චීවරක් නානකටවත් අඳගන්නේ නැහැ. නාන වෙලා සම්පහසුලලාගේ අඳන ඇඳගෙන නානවා. ගොඩ වෙලා කණිපටි චීවර ඇඳගෙන අඳන වේලාගෙන නැවත අඳන ඇඳගන්නවා. පනුපේම චීවරු සේදීන් ආදීදිත් ඒ ක්‍රමෙමයි. සමහර විට ආරණ්‍ය වාසී භික්ෂූන් වහන්සේ නමක් නම් කන්පරසිවුර දෙපරසිවු දෙකවරටම සෝදලා වේලන්න පුළුවන් අඳින ඇඳගෙන. සිවුරෙන් දෙපාර කන්පරසිවුර වේලුණාට පස්සේ ඒක ඇඳගෙන අඳනේ හොදා ගන්නවා පඳුකවා ගන්න. ඒ විදිහට කරන්න පුළුවන්. ග්‍රාමාන්ත වාසී භික්ෂූන් වහන්සේ නමක් නම් අර වගේම සමහර විට අනුන්ද නොපෙනෙන්ද ආරක්ෂා සහිත නම් ඒ විදිහට හැසිරෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක සිවුරක් ඇඳගෙන අනිත් සිවුරේ සෝදලා ඒක වේලුනම් පස්සේ ඒක ඇඳ ගන්නවා පෙරවා ගන්නවා එහෙම මාරුවට හදා ගන්න පුළුවන්. මධ්‍යම පාතේ සිවුරකාංගේ රකින භික්ෂූන් වහන්සේට පුළුවනි යම්කිසි පජන සිවුර හරි ඒ කියන්නේ පඳු මඩුවේ අහක දාලා තියෙන සිවුරක් ඒ වෙලාවට පමණක් ඇඳගෙන අනිත් සිවුර හොදා ගන්න පණුකවා ගන්න පුළුවන්. ඕමක භික්ෂූන් වහන්සේට පුළුවන් සබ්‍රාහ්මචාරීන් වහන්සේලාගේ චීවරයක් ඒ වෙලාවට ඇඳගෙන තමන්ගේ සිවුරු සේදීන් පණුකවා ගැනීම ආදී කටයුතු පිළිදෙන්න පුළුවන්. එසේ නම් තුන් සිවුරට වඩා වෙනස් සිවුරක් පරිහරණය සඳහා ගත්තේ නම් ඒ අංගෙ කැඩෙනවා. එතකොට මේ පංසුකූලිකාංගයයි තේචිවරිකාංගයයි සමාදන් වීමේ බලාපොරොත්තුව භික්ෂුන් වහන්සේට විශේෂානි සංසැති බැවිනි. පංසුකූලිකාංගයේ සමාදන් වෙන භික්ෂුන් වහන්සේ පළවෙනි ආරිවාස ප්‍රතිපදා පිහිටියා වෙනවා. ඒ වගේම තමන්ගේ නිස්සරයට, නිස්සරය කියන්නේ උපසම්පදා මාලකයේ නියම වුණානේ පංසුකුල සීවරන් නිස්සාය පබ්බජ්ජා සත්‍යතේ යාව ජීවං උස්සාවෝ කරණීයෝ කියලා. අන්නේ නිස්සරයට අනුරූපව පිළිවෙතක් තමන් අනුගමනය කළා වෙනවා. සීවර ලෝලූප භාවයේ දුරු වෙනවා. ඒ වගේම සීවර සංනිධිය ආදී පරිහරණයේ කරදර නැති වෙනවා. ඒ වගේම හොරු හතුරු පාර ගැනීමේ පීඩාවල් ඒ සම්බන්ධ කරදරයක් ඇති වෙන්නේ නැහැ. ආරක්ෂා කර ගැනීමේ කරදරයක් ඇත්තේ නැහැ. ශ්‍රමණ සාරෝප්‍ය බැවින් අල්පේච්ඡත ආදී ගුණයන්ට පිහිටක් වෙනවා. ඒ නිසා හරියට යුද්ධ මණ්ඩලයේ සන්නාහසන්නද්ද රජ කෙනෙක් වාගේ මේ පංසුකූල සීවර දරාගෙන ඒ භික්ෂුන් වහන්සේට පුළුවන් වෙනවා ක්ලේශ සංග්‍රාමයේ විජයග්‍රහණයක් ලබන්න. මේ ආදී අනිසස් ඇති බැවිනුයි මේ දුතාංග සමාදම් වීතුවන්නේ. එතකොට මේ දේශනාවේ සඳහන් වුණා ඉතරීතර ජීවර සන්තුෂ්ටියට වන්නවාදී මේම ඉතරීතර ජීවර සන්තෝෂයෙන් සන්තෝෂ වෙමින් ඒකන ගුණ කතනයක් කරනවා සබ්‍රංචාරින් වහන්සේලා. මෙක ජීවර හේතු අනේසනම් අපපති රූපං ආපජ්ජති. ජීවරයන් නිසා අෂ්ට කුල දෝෂන එක් කිසි අන්වේෂණ කියන වැරදි මඟක් අවදාපත් අනුගමනය නොකරී සිටිනවා. අලද්දාච ජීවරන් නපරිතස්සති. තමන්ද සිවුරු නොලැබුණා කියලා කවදාකවත් ඒ ගැන ආසාවක් නැහැ, තකිගන්නේ නැහැ, හිතේ කනගාටුවකුත් නැහැ, වගේම බැගෑපත් වීමකුත් නැහැ. ලද්දාච ජීවරං අගතිතෝ, අමුච්චිතෝ, අනජ්ජහපන්නෝ, ආදීනව දස්සාවි නිස්සරණපන්නෝ පරිබුද්ධති. ඉතින් මේ ජීවරයක් ලැබුණාම ඒකට ජීවි වෙන්නේ නැහැ. ගියද වෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, මුසපත් වෙන්නේ නැහැ. ආදීනව සලකා නිස්සරණ ප්‍රඥාවෙන්ම ජීවරේ පරිහරණය කරනවා. සංආදිත්‍යමාන වලින් කිසිය බැඳීමක් නැහැ. සෝහි යෝහිතත් දක්ඛෝ අනලසෝ සම්පජානෝ ප්‍රතිස්සතු. යම් භික්ෂුන් වහන්සේ නමක් මේ ඉතරියතර ජීවර සන්තෝෂයේ පිළිබඳව දක්ෂ වෙනවා. අනලස් වෙනවා. සම්‍යක් ප්‍රඥාවෙන්ම යුක්ත වෙනවා. සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙනවා. එවාගේ මේ භික්ෂුන් වහන්සේ අයං උච්චති පෝරාණී අග්ගඤ්ඤේ අරිවංශේ පිතු පෞරාණික වූ අග්‍රයයි ශ්‍රේෂ්ඨයයි දන්නා ලද ආරිවංශේ පිහිටියා වූ කෙනෙක් වෙනවා. ඉතින් මෙන්න මේ දේශනාව පළමෙනි ආරිවංශ ප්‍රතිපදාව හැටියට සරුවඥන් වහන්සේ දේශනා කළා. එතකොට මෙතනම තියෙනවා ඉතරේතර ජීවර සන්තෝෂය වගේ භාවනාරාමතා සන්තෝෂය. භාවනාරාමතා සන්තෝෂයේ තමයි මේ හතරින් ප්‍රධානම තැන ගැනීමේ. ඒ භාවනාරාමතා සන්තෝෂයට උපනිශ්‍රේ පිණිසයි සීවර පින්නපාත සේනාසන සන්තෝෂ තුන දේශනා කරන්න තියෙන්නේ. දැන් එතකොට මේ ඉතරීතර චීවර සන්තෝෂයේ සම්බන්ධව මේ ප්‍රකාශ වූ කාරණා තවත් ඉහිලා ගන්න ගොඩාක් තියෙනවා. දැන් ප්‍රයක් පමණ ගත වූ බැවින් මෙතකින් අපි ගැන සාකච්ඡාව නිමා කරමු. ඊළඟ වාරයකදී අපි ඉතරීතර පින්නපාත සන්තෝෂය ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. මේ ඉතරීතර ජීවර සන්තෝෂය ගැන නැවත නැවත ආවර්ජනා කිරීමේදී තමන්ගේ సంతානයට විශාල සතුටක් භුක්ති විඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ තමන් මේ විදිහේ පැය ජීවර පරිහරණය කෙලේ කියලා. ඉතින් මේ ජීවරයක් සම්බන්ධව ඈත අතීතයේ සිදුවෙච්ච බොහෝ සිදුවීම් අපේ අටකතාවල සඳහන් වෙනවා. එකම ජීවරයක් දරාගෙන භික්ෂුන් වහන්සේලා 500ක් දෙනා කෙලෙස් නැසා රහත් වෙලා තියෙනවා. පංසුකූල ජීවරයක්. ඔය විදිහට මේ ජීවර සන්තෝෂය නිසා කෙලෙසුන් ජයගැනීමේ උතුම් අවස්ථාවන් ලපමණ සම්මුඛ වෙනවා. ඉතින් අපිත් මේ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා පිරු ආර්යවංශ ප්‍රතිපදාවක් කිරීම සඳහායි මේ පියවර නගන්නේ. එනිසා ඒ ආසාතීතේ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා යම්බඳු ඉතරීතර ජීවර සන්තෝෂයකින් සන්තුෂ්ටි වී තමන් වහන්සේලාගේ ශ්‍රමණ කෘත්‍යයන් මුදුන් පමනවා ගන්නා ලද්දාහු නම් ඊට අනුකූලව පිළිවෙත් පුරන අපටත් ඒ ඉතරීතර ජීවර සන්තෝෂ ආදී චතුප්‍රත්‍ය සන්තෝෂක භාවනාරාමතා දීපක මේ උතුම් ආරිවංශ ප්‍රතිපදාව අනුගමනය කරන්න ශක්තිය ලැබේවා. ඒ උතුම් ප්‍රතිපatti මාර්ගයේ තුලින් අපටත් කෙලෙසුන් ජයගෙන ධ්‍යාන විදර්ශනා අධිගම මාර්ගඵල අධිගම පිළිවෙලින් අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට ශක්තිය බලය